සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ බුදුදහමෙහි ප්‍රධානතම අනුශාසනාවක් වන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන. බෞද්ධයන් වශයෙන් අප විහෙර විහාරස්ථාන ඇසුරු කරනකොට, දෛනික ජීවිතයේ යහපත් දේවල් කරනකොට, අප ඒ කරන සියලුම දේවල් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒවට අපි බුදුදහමේ කියනවා පුණ්‍යක්‍රියා කියලා. එවැනි පුණ්‍යක්‍රියා තුනක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. දානමයන් පුණ්‍යක්‍රියවත්තෝ, සීලමයන් පුණ්‍යක්‍රියවත්තෝ, භාවනාමයන් පුණ්‍යක්‍රියවත්තෝ කියලා. දාන, සීල, භාවනා විදියට අපට මේ තුන විස්තර කරන්න පුළුවන්. එතකොට පුණ්‍යක්‍රියාවක තියෙන ලක්ෂණය තමයි ඒ දේ කරන අවස්ථාවේ අපේ හිතේ ප්‍රසාදයක් සතුටක් තියෙන්නේ. ඒ දේ කළ ඉවරට පස්සේ ජීවිතයේ ඕනෑම මොහොතක අපට ඒ ගැන හිතන හිතේ සතුට දිනු කරගෙන අපේ කලාව පින්කම අනිසංස වැඩි කරගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්කම් කියලා කියන්නේ සැපයට කියන තවත් නමක් විදියට. අන්නේ නිසා පින්කම් කරන කෙනා නැවත නැවතත් පින්කම් කරන්න පින්කම් කරන්නට කැමැත්තක් ඇති කරගන්නේ කියලා. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා සේතම් පුනප්පුනං තම්හි ඡන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා ධර්මයේ සඳහන් වෙනවා. යමෙක් පින්කම් කරනවා නම් නැවත නැවතත් ඒ පින්කම් කරන්න පින්කම් කරන්නට කැමැත්තක් ඇති කරගන්න කියලා. ඇයි ඒකට හේතුව පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. මෙලව ඉපදෙච්ච මනුෂ්‍යයන් පමණක් නෙවෙයි හැම සත්‍යයකගේ මේකයන බලාපොරොත්තුව හිතේ සතුට, සැනසීම, සහනය. අන්නේත ඇතිකර ගැනීම සඳහා අප කරන ප්‍රධාන කටයුතු තුනක් තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විදියට දේශනා කරන්නේ. දානමයන් පුණ්‍ය කිරවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරවත්තෝ කියලා. දන් දීම, සිල්වන්ත වීම, භාවනා කිරීම. දන් දීමෙන් කරන්නේ අප සතු දෙයක් හෝ අපේ ශ්‍රමය හෝ ශාරීරික කොටසක් හෝ නැත්නම් ධර්මයේ වශයෙන් ධර්ම දානමේ වශයෙන් හෝ යමක් අනිත් කෙනෙක්ගේ යහපත වෙනුවෙන් පුද කිරීම. සීලය කියලා කියන්නේ කායික වාචික සංවරය. අපට නිතර හුරු පුරුදු විදිහට කිව්වොත් පංච සීල, අට සීල, දස සීල් ආදී අෂ්ටාංගික සීල ආදී වශයෙන් මේ වගේ විවිධ ප්‍රභේද සීලය තුළ තියෙනවා. සීලේ ප්‍රධානතම ලක්ෂණය තමයි අපි කරන කතාව සංවර වෙනවා, අපි කායිකව කරන දේවල් සංවර වෙනවා. කායික වාචික සංවරය තමයි සීලේ ප්‍රධානතම බලාපොරොත්තුව ප්‍රතිඵලය. ඒ සීලයට මූලික වශයෙන් හේතු වන්නේ හිරි ඔත්තප්ප කියන කාරණා දෙක. නැත්තම් පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බිය කියන කාරණා දෙක පදනම් කරගෙන තමයි සීලය ගොඩනැගෙන්නේ. ඉතින් ඒක අපේ පුද්ගලික ජීවිතයටත්, පවුල් ජීවිතයටත්, සමාජගත ජීවිතයටත් බෙහෙවින් අවශ්‍ය වෙන දෙයක් ඇදීර සඳහන් කරන්න පුළුවන්. ඊළඟ පුණ්‍යක්‍රියාව තමයි භාවනාමය පුණ්‍යක්‍රියාව. භාවනාවෙන් සිද්ධවන්නේ ඍජුවම අපේ හිත පිරිසුදු කර ගැනීම. සිතට එන අකුසල විතර්කයන් යටපත් කරලා කුසල විතර්ක දිනු කිරීම තමයි භාවනාවෙහි මූලික පරමාර්ථය වෙන්නේ. එතකොට දානමය වශයෙන් ගත්තත්, සීලමය වශයෙන් ගත්තත්, භාවනාමය වශයෙන් ගත්තත් මේ කොමන ආකාරයෙන් අපි යමක් කළත් අවසාන වශයෙන් අපේ බලාපොරොත්තුව අපේ හිත සංවර කර ගැනීම, දමනය කර ගැනීම, පිරිසුදු කර ගැනීම. ඇයි අප හිත පිරිසුදු කරගත යුත්තේ? හිත පිරිසුදු වෙච්ච පමණට අපේ හිත අකුසල් දුර වෙනවා. අකුසල් දුර වෙච්ච පමණට, හිත පිරිසුදු වෙච්ච පමණට අපේ ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීමේදී බොහෝ දෙනාගේ අදහසක් තමයි අපට හුඟා සල්ලි මිල මුදල් ඕන පින්කම් කරන්න කියලා. නමුත් පින්තුනි, අප බුද්ධිමත් බැලුවොත් අපට එහෙමම මුදල් වේදන් වෙන්නේ නැහැ. අප දැනටම කරන දේවල් අපට පින්කම් බවට පත් කරගන්න පුළුවන්. අපි ගෙදර අම්මට තාත්තට සලකන එක, ගෙදර ඇති දැඩි ගන්න සතුන්ට සිව්පාවන්ට කරුණාවෙන් ඒ ආහාර පාන ටික දීම මේ දේවල් අපට මෛත්‍රිය පෙරට කොටගෙන දානයක් කියන හැඟීමෙන් කරන්න පුළුවන් නම් ඒකත් අපට දානයක් කරගන්න පුළුවන්. ඒ වගේම වෙනත් කෙනෙක් සිදු කරන දානමය පින්කමකට අපට සහභාගි වෙලා උදව් උපකාර කරන්න පුළුවන් නම් ඒ පින්කම දැකලා අපට සතුට වෙන පුළුවන් නම් ඒකනොත් අපට ආනිසංස ලබා ගන්න පුළුවන්. ඊළඟ තරණය සිල්වන්ත වෙනකොට අප පංචශීල රකින්නකොට අපට ඒකට මිලමුදලක් වියදම් වෙන්නේ නැහැ. අප වචනයක් කතා කරනකොට ශරීරයෙන් හැසිරෙනකොට ඒ ගැන සිහින නෝනින් කරනවා නම් විශේෂයෙන් පංචශීලය පදනම් කරගත් ජීවිතයක් ගත කරනවා නම් මම ප්‍රාණඝාතය කරන කෙනෙක් නෙවෙයි, මම සොරකම් කරන කෙනෙක් නෙවෙයි, මම වැරදි කාමසේවයේ නේදන කෙනෙක් නෙවෙයි, මම බොරු කියන කෙනෙක් නෙවෙයි, මම මද්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් නෙවෙයි කියන මෙන්න මේ විශ්වාසය තමන්ගේ හදවතේ තියෙනවා නම් තමන්ගේ ජීවිතයට ඒක ලොකු ආලෝකයක් වෙනවා. ඒක මහා පුණ්‍ය ක්‍රියාවක්, පුණ්‍ය ගංගාවක් විදිහට පුඤ්ඤාදිසඳ සූත්‍රයේදී දේශනා කළා. ඉතින් මෙන්න මේ පංචශීලය පදනම් කරගත් ජීවිතයක් තමන් පවත්වා ගන්නවා නම් තමන්ගේ ජීවිතයට ඒක ලොකු කුසලයක් කෙනක් බවට පත් වෙනවා. ඊළඟට භාවනාවේ තින්කම ගත්තොතින් බුදුදහමට අනුව භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සමත භාවනාව, විපස්සනා භාවනාව කියලා. සමත භාවනාවෙන් සිදු කරන්නේ හිතේ තියෙන නීවරණ යටපත් කිරීම. නැත්නම් විසිරලා තියෙන සිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගැනීම තමයි සමතෙන් කරන්නේ. විපස්සනාවෙන් කරන්නේ ලෝක යථාර්ථය, අනිත්‍ය දුක්ඛ අනාත්ම නුවණින් මෙනෙහි කිරීම. ඇස ආදී ඉන්ද්‍රිය නැත්නම් ආයතන, රූප වේදනා ආදී ස්කන්ධ, චක්කු ධාතු ආදී මේ ධාතු ආදී අනිත්‍යයි. ඒව පෙරණ තිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වශයෙන් අනිත්‍ය මෙහි කරන්න පුළුවන්. ඒ වගේ මේක දුක් ස්වභාවය මෙහි කරන්න පුළුවන්. එහි අනාත්මතාවය මගේ පාලනයේ තියෙන දෙයක් නෙවෙයි කියන හැඟීම. මෙන්න මේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් අප ලබන අත්දැකීම් අපේ සමස්ත ජීවිතයේ මෙහි කරන්න පුළුවන් නම් ඒක විපස්සනා භාවනාවක් වෙනවා. ඉතින් මෙන්න මේ භාවනා ක්‍රම දෙක අතරින් සමත භාවනාවක් විදිහට අපට දිනපතා මෛත්‍රී භාවනා පුරුදු කරන්න පුළුවන්. සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෙන්න මේ සිතවිල්ල දිනපතා වඩන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතයට ලොකු කුසලයක් වෙනවා. අපේ හිත අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපය දුරු වෙලා හිතේ සතුට සැනසීම දිනු කරගන්න පුළුවන්. ඒ අතර දවසකට අපට සල්ප මොහොතක් හරි මේ ලෝක ස්වභාවයේ අපේ ජීවිත අත්දැකීම අපේ කය වෙනස් වෙනවා, කය හටගෙන නිරුද්ධ වෙනවා, අපේ හිතත් හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අනිත්‍ය ස්වභාවය මොහොතක් හරි මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා, කුසලයක් වෙනවා, පිනක් වෙනවා. ඉතින් පින්නතුනේ අද අප පැහැදිලි කරේ බුදුදහමේ තියෙන ප්‍රධානතම අනුශාසනාවක් වන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මා පුඤ්ඤස්ස බහයි, පිනට බය වෙන්න එපා. පුඤ්ඤස්ස සුඛස්තේතං අධිවචනං කියලා. පින කියන්නේ සැපයට කියන තවත් නමක් විදියට සඳහන් කළා. පිනට බය වෙන්න එපා. මාව මන්නේ පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. පිනට අවමන් කරන්න එපා. පින සුළු දෙයක් කියලා සලකන්නට එපා. ඒ පින නැවත නැවතත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළ තියෙනවා. ඒ නිසා පින්තුනේ අපේ දෛනික ජීවිතයේ දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් දිනු කරගන්නට අදිස්ථාන කරගෙන මේ ලබා තියෙන මේ උතුම් මිනිසා ස්වභාවය දිනෙන් දින සපර කරගන්නට, දිනු කරගන්නට, වාසනාව ඇති කරගන්නට අපි අදිස්ථාන කරගනිමු. ඉතින් අපි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කිරීම වශයෙන් බුද්ධානුස්සති ආදී භාවනා වඩමින් අපට මේ පින්කම් තුළ පින්කම් තුනෙහි නිරතුරුව යෙදෙනට අවස්ථාව තියෙනවා. ඉතින් එහෙම සිද්ධ කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවයෙන් සැනසේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ හැම දිනාටම මෙලොව සැප නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.